नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स मे मोते අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනාවේ කමඨහන් දේශනාව. අද අපි කමඨානක් වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව ආස්වාස ප්‍රාස්වාස දිග උස්ම වශයෙන් කෙටි උස්ම වශයෙන් භාවනාවක් වශයෙන් කමඨානක් වශයෙන් වඩන භාවනා යෝගියා මේ භාවනා කමඨාන තුලින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය ධර්මය එයාට වැටහෙන්නේ කොහොමද කියන එක තමයි අද අපගේ විශේෂ අවධානම. ආස්වාසය ප්‍රාස්වාසය දිග උස්ම වශයෙන් කෙටි උස්ම වශයෙන් භාවනා කරන පුරුදු කරන භාවනා යෝගියා මේ කමඨාන දීර්ඝව කරගෙන යනකොට මේ භාවනා යෝගියාට নানা ප්‍රකාර සිතිවිලි ඇති වෙනවා. මේ සිතිවිලි ඇති වෙනකොට මේ භාවනා යෝගියාට පුරාණයේ වෙච්ච දේවල් තැම්පතු වලින් අවදි වෙලා අසුවලා මට මෙම කළා, මම මෙච්චර විශ්වාස කළා, ඒ පුද්ගලයා මට මෙම දෝයි වුණා, අසුවලා මට නිନ୍ଦා කළා, මගේ ජීවිතය විනාශ කළා, මාගේ සතුට සාමය ප්‍රීතිය උදුරගත්තා, මගේ දියුණුව විනාශ කළා කියලා පරණ තැන්පතු අපි තුලින් මතක් වෙලා මේ ආනාපාන සති භාවනාවේ දිග උස්ම කෙටි උස්ම කියන මේ භාවනාවට බාධා පැමිණිය හැකි. ඒ වගේම තමයි අනාගතේ මම මේ විදියට වඩනවා, අනාගතේ මං ඉර්ධි වඩලා, මං ඉර්ධියෙන් වැඩලා, පින්ඩපාතේ කරලා, ගොඩාක් කට්ටිය මට පෑදිලා, ලක්ෂ ගණන් මිනිස්සු මට නමස්කාර කරනවා, සාදුකාර දෙනවා, මට ඕන තරම් බඩු මුට්ටු ගෙනල්ලා දෙලා පූජා කරලා, මං ඉල්ලන ඉල්ලන හැමදේම දීලා, ජාත්‍යන්තර මං පූජනීය වස්තුවක් වෙනවයි කියලා එහෙම නැති දේවල් ඉතාගෙන, වෙන්නේ නැති දේවල් පතාගෙන අනාගත ලෝක හදාගෙන එහෙම සිටිවිලි වලින් අපේ ආස්වාස ප්‍රාස්වාස තුල දිග උස්ම කෙටි උස්ම කියන භාවනාවට බාධා පැමිණිය හැකියි. වර්තමානයේ තුල මම මේ විදියට ඉන්නවා, මේම කරනවා, අසවල් විදියට ජීවත් වෙනවා, ආවල් රාතන් වහන්සේගේ චරිතය ලෙස මං ජීවත් වෙලා පෙන්නනවායි කියලා වර්තමානයේ තමන්ට නැති ප්‍රශ්න ඇති කරගෙන නැති මානසික ලෝක හදාගෙන ඒක නඩත්තු කරන්න ගින් ආස්වාස ප්‍රාස්වාස තුල දිග උස්ම කෙටි උස්ම කියන කමඨානට බාධා පැමිණිය හැකි. එනම් අතීත වර්තමාන අනාගත කියන කාල ප්‍රභේද තුන තුල විවිධාකාර ප්‍රශ්න ඇති වෙලා ගැටලු ඇති වෙලා මේ භාවනා යෝගියාට තේරෙනවා මේ කමඨාන වඩන්න දෙන්නෙම නැහැ. කවුද අල්ලපු ගෙදර මිනිස්සුද? නැහැ, මමමයි වඩන්න දෙන්නේ නැත්තේ. මමමයි මට විරුද්ධව කටයුතු කරන්නේ, මගේ අතුරා මම වෙමි කියන ධර්මතාවය යට තේරෙනවා. එනම් බාහිර තමයි මට ප්‍රශ්න තියෙන්නේ කියලා මම උදකලාව බලාපොරොත්තු වුණා, නිෂ්කලංක භාවයේ බලාපොරොත්තු වුණා, රක්ෂිතයක් බලාපොරොත්තු වුණා, මිනිස් වාසයෙන් තොර ප්‍රදේශයක් බලාපොරොත්තු වුණා. හැබැයි ප්‍රශ්න කොහෙවත් තිබිලා නැහැ, මන් තුලයි තිබිලා තියෙන්නේ. මට විරුද්ධ වැඩකටයුතු කරලා තියෙන්නේ මමයි කියන එක මේ භාවනා යෝගියාට තේරුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන් මේ භාවනාව තුළ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට තමන් කුමක්ද කරන්නේ, මොනවද මේකට දෙන්න පුළුවන් විසඳුම කියලා කල්පනා කරලා බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා තමන්ට සිතිවිලි පාළ වෙලා මේ සිතිවිලිත් එක්ක පොරබදිනකොට කෙටි උස්ම දීර්ඝ උස්ම බවට පත් වෙනවා, දීර්ඝ උස්ම වඩා දීර්ඝ උස්ම බවට පත් වෙනවා. එනං කෙටි උස්ම කියලා කියන්නේ සිත නිවුනාම නිෂ්කලංක භාවයේ තුල නොදැනී යන ස්වභාවයක් වාගේ උස්ම ගන්නකොට තමයි බොහොම සෑල්ලු සියුම් කෙටි උස්ම. උස්ම ධාරිතාව වැඩි වෙලා එක ආශ්වාසයකට ගන්නා වූ ඒ ලීටර ප්‍රමාණය වැඩි වෙනවායි කියලා කියන්නේ උස්මේ ධාරිතාව වැඩි. එනම් මේ ධාරිතාව අඩුවීම වැඩිවීම වෙන්නේ කොහොමද කියනකොට කාලයක් මේ කමඨාන වඩපු නිසා මේ භාවනා යෝගියාට පෑදිලිව පේනවා සිත කලබල වෙනකොට කන කලබල වෙනකොට ඇස කලබල වෙනකොට දිව කලබල වෙනකොට කය කලබල වෙනකොට මේ උස්මේ ධාරිතාව වැඩි වෙනවා. ඒ වගේම ආයතන පා නිෂ්කලංක වුණාම විවේක වුණාම නිවුණාම මේ උස්මවල ධාරිතාව ක්‍රමානුකූලව අඩු වෙලා උස්ම ගන්නවද පිට කරනවද කියන එකවත් දැනගන්න පුළුවන් කමක් නැහැ. උවමනාවෙන් අයියෙන් අරගෙන අයියෙන් පිටත් කරාම තමයි අදන්නේ නැහැ උස්ම වෙනවා. ආස්වාස ප්‍රාස්වාසය කියන ශ්වසන ක්‍රියාවලිය සිදු වෙනවා කියන එක යදන්නේ එතකොටයි. එනම් මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන පයේ කැළඹිල්ල නිසා මේ ගනුදෙනුවේ ප්‍රමාණය වැඩි වෙනකොට මේ ආස්වාසය ප්‍රාස්වාසය කෙටි ආස්වාස ප්‍රාස්වාස දිග ආස්වාස ප්‍රාස්වාස වශයෙන් මේක වෙනස් වෙන බව පෑදිලිව වැටහෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාසය ප්‍රාස්වාසය කෙටි කරන්න ඕනේ කොහමද දික් කරන්න ඕනේ කොහමද. එහෙනම් මේ ආයතන පයේම ක්‍රියාවලිය නවත්තන්න නවත්තන්න මේකේ දිග ප්‍රමාණය අඟලෙන් අඟල අඩු වෙලා බොම අතේ අල්ලට සීමා වෙච්ච වායු පින්ඩයක් වාගේ ඇතුළට එනවා ඇතුළෙන් යනවා. එහෙනම් මේ ක්‍රියාවලියට තියෙන එකම විසඳුම මේ ආයතනවල තියෙන ක්‍රියාවලිය එම නැත්තං ගනුදෙනුව අවම කිරීම. එතකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ආස්වාස ප්‍රාස්වාසවල තියෙන ක්‍රියාවලියේ තියෙන වේගවත් භාවය ගනුදෙනුවේ දීර්ඝ භාවය අඩු කරලා මේගොල්ලෝ නවත්තලා දාන්න නම් ආයතන අයේම ක්‍රියාවලිය නැවතුනොත් කර්මේ නවතිනවා. ඒ කියන්නේ උස්ම නවතිනවා, ඉපදීම නවතිනවා. එහෙනම් උස්ම කියලා කියන්නේ ජීවත් වෙනවා. එහෙනම් ඉපදීම නැවතෙන්න නම් භවේ නවත්තන්න නම් මේ ගනුදෙනුව නවත්තන්න ඕනේ. මේ ගනුදෙනුව නැවතුවොත් ඒකාන්ත වශයෙන්ම පිරිනිවෙනවා, ඉපදීමක් අටගන්නේ. ගනුදෙනුව තමයි කර්මය වෙලා ඉපදීමට හේතු වෙලා තියෙන්නේ. ගනුදෙනුව නැවතුවොත් සියල්ල සමප්තයි කියන සම්මා දෘෂ්ටියට පත් වෙනවා. මේ භාවනා යෝගියාට මේ පිළිබඳව කිසිම සැකයක් නැහැ, කිසිම විචිකිච්ඡාවක් නැහැ. එයා සම්මා දෘෂ්ටිය තුළ ඉඳගෙන ඒකාන්ත වශයෙන්ම ගනුදෙනුව නැවතුව මේ දීර්ඝක පොඩ පොඩ කෙටි වෙලා කෙටි වෙලා අවම වෙලා නවතිනවා. එහෙනම් ක්‍රියාවලිය නවත්තන ක්‍රමවේදය වටාගෙන මේ අවබෝධ ඥාණයට පත් වෙලා එයා සෝවාන් ආර්ය ඵලයටපත් වෙනවා. එහෙනම් මේ අවබෝධය අපට එනකොට අපි සම්මා දෘෂ්ටියටපත් වෙනවා. එහෙනම් දීර්ඝ උස්ම කෙටි උස්ම අතර තියෙන වෙනස එයා දකිනවා. පසුව මේ දීර්ඝ උස්ම කෙටි උස්ම තුල තවත් මොනවද මට අවබෝධ කරන්න තියෙන්නේ, මේ ගනුදෙනුව නවත්තන්නේ කොහොමද කියලා බලනකොට ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අය තුළම තමන්ට නොතේරෙන ධර්මතාවයක් මේකේ පවතිනවා. ඇයි අපි මේ ලෝකේ ඇස පාවිච්චි කරලා ලස්සන රූපයක් දකිනකොට ඒ රූපය වටිනවනම් අපි ඒ රූපයට බැඳෙනවනම් බලාපොරොත්තු තියෙනවනම් අන්න දීර්ඝ කාලීනව අපගේ සිත ඒ තරංගයේ මත ඒ රූපයේ මත වර්ණයේ මත පවතිනවා. අවංකවම භාවනා යෝගින් වශයෙන් අපි සිතලා බලන්නට ඕනේ. අපගේ අදවතට අවංකව අපි මේ විදිහට කල්පනා කරලා බලනකොට අපගේ ජීවිතේ කෙටි කාලීන කට්ටිය වැඩිපුර මතකෙ හිටියද දීර්ඝ කාලීන කට්ටිය වැඩිපුර මතකෙ හිටියද කියලා බලනකොට දීර්ඝ කාලීනව අය පිළිබඳ මතකේ වැඩි. උදාහරණයක් වශයෙන් විවාහ වෙච්ච තාපසයෙක් ඉන්නවනම් එයා අවුරුදු 25 30 40ක් තමන්ගේ භාර්යාවත් එක්ක ජීවත් වුණානම් එයාට වැඩිපුරම තියෙන ලොකුම ප්‍රශ්නේ එයාව අමතක කරන එක. දවසට අඩුම තරමින් එක වතාවක්වත් එයා මතකෙට ඇවිල්ලා හායි බායි කියලා මොනාරි කතා කරලා සනීපෙන් ඉන්නවද තෙරුවන් සරණයි කියලා හරි යනවා. හේතුව එයාගේ මතකේ දවසට එක වතාවක්වත් ඇවිල්ලා නිකන් එබිලා බලලා යනවා. එහෙනම් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය මේ ඇස්වලට පේන රූප වැඩිපුර බැඳීමෙන් තිබුණාම ඒකේ ආයුෂ වැඩි. කෙටියෙන් බැඳීම තිබුණාම ආයුෂ අඩුයි. එහෙනම් අපි බස් එකක යම් කිසි කෙනෙක් මුණ ගැසුණා කතා බහ මොකවත් කෙරුවේ නැහැ. එහෙනම් එයාගේ මතකය එතන යනකම් විතරයි. පස්සේ ආ මතක නැහැ. පහුවෙන්දට කොහොමවත් මතක නැහැ. හැබැයි බස් එකට ගොඩ වෙනකොට යම් කිසි කෙනෙක් දැකලා වචන කීපයක් කතා කළා නම් සමහර දවස් දෙකක් තුනක් එයා මතක හිටින්න පුළුවන්. හොඳටම හිතවත් වුණා නම් එයා අවුරුද්දක් විතර මතක හිටින්න පුළුවන්. බැරි වෙලාවත් ඒ කතා කරපු කෙනා අපේ පවුලේ සමාජිකයෙක් වුණා නම් ජීවිත කාලෙම එයාගේ මතකය අපට අයින් කරන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙනම් මේ தত্ত্বය මේ ඇසේ තියෙන බව මේ භාවනා යෝගියාට පේනවා. එහෙනම් අපි තැඹිලිගස් 10ක් දැක්කාම තැඹිලිගස් සාමාන්‍ය හැමදාම දකින්න දෙයක්. එහෙනම් ඒකේ ප්‍රශ්නේ නැහැ. ඒක අමතක වෙනවා. හැබැයි බැරි වෙලාවත් ඒ තැඹිලිගස් 10 තුල එක රන් තැඹිලිගස් දැක්කොත් ඒ මතකේ වැඩිපුර තියෙනවා. එහෙනම් ඒ ගා පිළිබඳ විශේෂ ඇල්මක් තියෙනවා. විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂ අවධානමක් තියෙනවා. එහෙනම් ඒක අමතක වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ ඇස්වලට දරුවෝ දහස් ගණන් ලක්ෂ ගණන් පෙනිලා තියෙනවා. අදටත් පේනවා. නමුත් අපේ දරුවා කවදාවත් මේ ඇස් වලින් යන්නේ නැහනේ. අමතක වෙන්නෙත් නැහනේ. දකින්න මොතේ පරණ මතකයන් අවදි වෙමින් පවතිනවනේ. එහෙනම් මේක තුල තියෙන යථාර්ථය මොකද්ද කියලා බලනකොට අපට පෑදලිව පේනවා මේ සෑම දර්ශනයක් තුලම රූපයක් තුලම කෙටි කාලීන පැවැත්මේ රූප දීර්ඝ කාලීන පැවැත්මේ රූප කියලා දෙකක් තියෙනවා. පාසල අධ්‍යාපනය ලබන ශිෂ්‍යෙක් 2000ක් එක එයා පාසල අධ්‍යාපන කටයුතු කෙරුවත් ජීවිත කාලෙම යට 2000 මතක් හිටින්නේ නැහැ. දෙන්නේකෝ තුන් දෙනෙක්ෝ පස් දෙනෙක් හොඳටම මතක් හිටිනවා. නංගන් ඇතුව ලිපිලේකන එක මතක් හිටිනවා. ඒ කට්ටිය අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි දීර්ඝ කාලීන ඇසුර නිසා බලාපොරොත්තුව බැඳීම වටිනාකම නිසා ඒ මතකය අයින් වෙන්නේ නැහැ. එහෙනම් මේ කාරණාව මේ භාවනා යෝගියාට වැටහෙනකොට සවන් දෙන දේ ලෝභ දේශ මෝහ වලින් සවන් දෙනවා නම් ඒක තුල තියෙන ආසාව කැමැත්ත ඡන්දය වැඩි නම් ඒක විශාල වශයෙන් මේ කනේ පවතිනවා. ඇයින දේ අලෝභ අධ්‍යස අමෝහ වලින් ලෝකෝත්තර ඇවුම්කන් දෙනවා නම් ඒකට විශාල කැමැත්තක් තියෙනවා නම් සම්මා ඡන්දයක් තියෙනවා නම් ඒකේ පැවත් වැඩි. ජීවිත කාලෙම අවසාන උස්ම එළන තාක්කල් ඒ ධර්මය අපෙත් එක්ක ජීවත් වෙනවා. සෑම චර්යාවක් තුලින්ම ඒ ධර්මය නැවත නැවත මෙනෙහි වෙනවා. සී වෙනවා, ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ ධර්මතාවයේ වටා ගත්තාම මේ භාවනා යෝගියාට තේරෙනවා මේ දීර්ඝ උස්ම කෙටි උස්ම කියලා කියන්නේ සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට විසඳන්න බෑ. හැබැයි මට මේක විසඳන ක්‍රමේ තේරුණා. කොහමද මේ ලෝකේ හැමදේම දැක්කා කියන තැනින් නවතින්න ඕනේ. ඒක දීර්ඝ කරන්න බෑ. වටිනාකම් දෙන්න බෑ. බලාපොරොත්තු දෙන්න බෑ. බැඳෙන්න බෑ. ඇලෙන්න බෑ. එහෙම වුණොත් ඒක දීර්ඝ කාලීන රූපයක් බවට පත් වෙනවා. එතකොට මේ භාවනා යෝගියාට වැටෙනවා දාරුකීරිය මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේ දේශනා කරපු කමඨානත් මේකමයි. දකින දේවල් තුල වටිනාකම වැඩි වෙනකොට දකින දේවල් තුල බැඳීම වැඩි වෙනකොට දැක්ක දේ දීර්ඝ කාලීනව පවතිනවා. ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා. ඒ නිසා ජාති ජරා බව ඇති වෙනවා. ඇයෙන දේ දීර්ඝ කාලීනව මෙනෙහි කරනවා. මේක තුල තියෙන ඇත්ත නැත්ත ගවේෂණය කරනවා. බැනුමක්ද, නින්දාවක්ද, ප්‍රශංසාවක්ද මේවා සාකච්ඡා කරනවා. ඒ නිසා කර්ම ඇදෙනවා. ජාති ජරා භව දුක්ඛ ඇති වෙනවා. එහෙනම් අපි කතා කරන වචන ද්වේෂයෙන් කතා කරනවා, තරහා පරිමාණ්ඩ කතා කරනවා, තරහා ඉවර වෙනකම් බයිනවා. ඒ කියන්නේ දීර්ඝ කාලීනව ඒක පැවතිච්ච නිසා එයාට දීර්ඝ කාලීනව කර්මයක් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් ඊතුවක්කාරකම් ආංකාරයේ උඩඟුව මත අපි ක්‍රියා කරනකොට, අපේ චරිත ගුණාංගවල අඩුපාඩු තියෙනකොට, සෑම මොහොතක් තුළම අපි ඒ ආකාරයෙන් ඇසිරෙනකොට, දන්නේම නැතුව අපේ චරිතය උඩඟු ආංකාර චරිතයක් වෙලා, දන්නේම නැතුව ජාති ජරා භව ඉමිකම් කරන චරිතයක් බවට පත් වෙලා. ඇයි අපි ලබාපු මිනිස්සුත් භවයේ මේ විදිහට නොමග යන්නේ කියලා බලනකොට, කමඨාණක් හරියට වඩලා නැහැ. කමඨාණ වඩපු ආර්ය ශ්‍රාවකයෙක් අපට මුණ ගැහිලා නැහැ. උන්වහන්සේ හරියට මේකට උපදෙස් දීලා නැහැ. ඒ උපදෙස් අපට තේරිලා නැහැ. එනම් මේ වගේ අඩුපාඩු නිසා අද ගොඩාක් සත්වයෝ මේ ලෝකේ නිවන් දකින්නට බැරිව දුක් විඳ විඳ සසරේ ඇවිදිනවා. එනම් මේ ආස්වාස ප්‍රාස්වාසය තුල දීර්ඝුස්ම කෙටිුස්ම කියන මේ කමඨාන වඩන මේ භාවනා යෝගියාට පෑදිලිව පේන උත්තරීතර ධර්මතාවයක් තමයි මේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලම තමන් ගනුදෙනු කරන ගනුදෙනුවේ බලාපොරොත්තුව ඇලීම බැඳීම වටිනාකම දීර්ඝ වුණොත් මේකේ ආයස දීර්ඝයි. ඒක අපේ කන් වලින් ඇස් වලින් දිවෙන් යන්නේ නැහැ. එහෙනම් අපි දේශනා කරපු ධර්ම දේශනාව ගොඩාක් ශ්‍රේෂ්ඨ එකක් නම් ජීවිතේ ඒකතරම් වටිනා දේශනාවක් නැත්තම් දිවේ ඒ දේශනාව පිළිබඳව තියෙන ඡන්දය වැඩි. ඒ වගේ දේශනා තව තවත් කියන්න උත්සාහ කරනවා. නමුත් ඒ දේශනාව තරම් මේක එන්නේ නැත්තම්, වටින් නැත්තම්, ප්‍රසාදේ නැත්තම් එයාගේ දේශනාව පිළිබඳව කලකිරෙනවා. ඇයි එදා මං එච්චර හොඳ දේශනාවක් කළා, ඒ දේශනාවේ මානසිකත්වය මට ඇදෙන්නේ නැහනේ. ඒ චිත්ත ස්වභාවයට මං පත් වෙන්නේ නැහනේ. ඒ අඩුව Tamanට තේරෙනවා. එනම් මේ භාවනා යෝගියාට පෑදිලිව තේරෙන එකක් තමයි තමන්ගේ එක එක අරමුණු කරගෙන තමන්ගේ එක එක අදහස් සම්පූර්ණ කර ගැනීමට තමන් ක්‍රියා කරන්න පටන් ගත්තාම ඒ අදහස් සම්පූර්ණ වෙනකන් ක්‍රියා කරනවා නම් ඒක දීර්ඝකාලීන ක්‍රියාවක් නම් එයාගේ ඒ ක්‍රියාවේ තියෙන ආයුෂ වැඩි දීර්ඝයි. ඒ වගේම බලාපොරොත්තු නැතුව කටයුතු කරනවා නම් සෑම මොහොතක් තුළම ඒ සිදුවෙන වර්තමානයට අනුව සුදුසු දේ කරලා ඒක අත්හරිනවා නම් එයාගේ චර්යාවෙන් නිර්මාණය වෙන ආයුෂ බොහොම කෙටි. එහෙනම් දීර්ඝ උස්ම කෙටි උස්ම කියන මේ කමඨාන වඩන භාවනා යෝගියාට පෑදිලිව තේරෙන කාරණාවක් මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම දීර්ඝ උස්ම හා කෙටි උස්ම කියන මේ ක්‍රියාවලිය පවතිනවා. ඒ ආයතන වලට සාපේක්ෂව ඇසට සාපේක්ෂව දීර්ඝ කාලිනව පවතින රූප, කෙටි කාලිනව පවතින රූප, කනට සාපේක්ෂව දීර්ඝ කාලිනව මතක තියෙන ශබ්ද, කෙටි කාලිනව මතක තියෙන ශබ්ද, නාසයට සාපේක්ෂව වැඩිපුරම පැවතෙන ගඳ, වැඩිපුර මතක තියෙන ගඳ සුවඳ, කෙටියෙන් මතක තියෙන ගඳ සුවඳ, දිවට සාපේක්ෂව හොඳම ධර්ම දේශනාව අවම ධර්ම දේශනාව, දිවට සාපේක්ෂව ප්‍රනීත රසවත්ම ආහාරය, රසම නැති ආහාරය කියන මේ දීර්ඝ කාලින පවතින කෙටියෙන් පවතින ස්වභාවය පවතිනවා. කායික පොට්ටබ්බේ ගත්තාම මේ පොට්ටබ්බ ප්‍රසාදය තුලත් විශේෂ ඇඟීම් වලට වාල්වෙච්ච අවස්ථා, ගුටි වලට පත් වෙච්ච අවස්ථා, වේදනා වලට පත් වෙච්ච අවස්ථා තියෙනවනම් අපි කියනවා අනතුරක් වෙලා ආබාධයක් වෙලා අතකය පය කැඩිලා දීර්ඝ කාලීනව බේත් බැඳගෙන දුක් විඳගෙන මේ කයත් එක්ක විශාල කනගාටුවට වේදනාවකට පත් වුණා නම් අන්න ඒක මේ කයේ තියෙන දීර්ඝ කාලීනව මතකයන්. ඒ වගේම තමයි සෙනික සිදුවීම් තියෙන මේ මොහොතේ සිදුවලා අමතක වෙන දේවල් ඒවා කෙටි කාලීන මතකයන්. එහෙනම් අපේගේ කයට සමහර අවස්ථාවලදී සමහර දේවල් සිදු වෙනවා, වැදෙනවා, ගැටෙනවා. නමුත් අපට අමතක වෙනවා. ඇයි? ඒ ස්පර්ශය අපට සාමාන්‍යයි. හැබැයි මවුන් 10ක් විතර දාන්න තරම් ලොකු තුවාලයක් වෙලා අවුරුද්දක් විතර බේත් බඳලා බොහොම අමාරුවෙන් සනීප වුණා නම් ඒක දීර්ඝ කාලිනව මතකේ රැඳෙනවා. එහෙනම් මේ විදිහට එකම කාරණාව නැවත නැවත මෙනෙහි කරනවා නම් පුරාණයේ සිදුවෙච්ච එකක් අනාගතයේ සිදුවෙන්න ඕනේ කියන එකක් වර්තමානයේ මේම සිදුවිය යුතුයි කියන එකක් මතක් වෙලා ඒක පිළිබඳව නැවත නැවත කල්පනා කරමින් සීන ලෝක මවතිනවා පවත්වනවා නම් අන්න ඒක දීර්ඝ කාලිනව පවතින සිතුවිල්ලක්. ඒ වගේම සිතන බව දැනගෙන ඒ දැනගත්ත දේ තත්තරිනවා නම් ඒක කෙටි කාලිනව පවතින සිතුවිල්ලක්. අන්න මේ භාවනා යෝගියාට ආනාපාන සතිය තුල දීර්ඝ උස්ම කෙටි උස්ම කියන මේ ක්‍රියාවලිය මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලම පවතින බව තේරෙනවා. මේ ආයතන අයතුලම පවතින මේ ක්‍රියාවලිය නිරෝධ කරන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි නිවන් දකින්නේ. ආස්වාසය ප්‍රාස්වාසය නැති කලාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. උස්ම ගන්න නැති සත්තු ඕන තරම් ඉන්නවනේ. ගැඩවිල්ල පණුවන්ට නායක් නැහැ, පෙනාලක් නැහැ. එනා ඒ පණුවන්ට මේ ප්‍රශ්නේ නැහැ නේ. ඒගොල්ලෝ rahat වෙන්න එපාය. ජඩවිල්ලෝ පණුව rahat වෙන බව සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නෙට විසඳුම මේ ආයතන හයේම තියෙන දීර්ඝ උස්ම ටික නැති කරන්න ඕනේ. කෙටි කාලීන උස්ම බවට පත් කරන්න ඕනේ. ඒ කෙටි කාලීන උස්මත් ප්‍රතිඵල රහිත කෙටි කාලීන උස්ම කළොත් අන්න අවෝසි කර්ම එතකොටයි ඉපදීම නවත්තන්නේ. මේ අවබෝධ ඥානය පාල වුණාම මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා සකුර්දාගාමි ඵලයටපත් වෙනවා. සකුර්දාගාමි ඥානයටපත් වෙච්ච මේ ආර්ය ශ්‍රාවකයාට දැන් අවබෝධය වැඩි. සිතිවිල්ල කාපු ගමන් එයා දන්නවා මේ සිතිවිල්ල නැවත නැවත සීකලොත් ආයස වැඩි, ප්‍රශ්නේ දුරදිග යනවා. දැක්කා ලස්සනයි, මේක නැවත නැවත මතක් කරුවොත් ඒ රූපේ දැන් නැහැ, ඒ රූපේ වෙන් වෙලා ගියා. නමුත් රූපේ ඇතුළත නැවත නැවත මෙනෙහි වෙලා ප්‍රශ්නේ උඩුදුවනවා, ආයස වැඩි වෙනවා, මේ අවබෝධය යට පාළ වෙනවා. ඒ වගේ තමයි Tamanට යම් කිසි දෙයක් ඇයෙනකොට මේ ඇයිච්ච දේ ඇයෙනකොට මෙයා දන්නවා මේක මතක් කරන්න ගියොත් මේ ප්‍රශ්නේ වැඩි වෙනවා. ඇයෙනකොට මේක අත්තරින්නට ඕනේ. එනං මේ භාවනා යෝගියාට මේ ඇසකන දිව නාසය සමසිත පිළිබඳව ගැඹුරු ප්‍රඥා ඥානයක් පාළ වෙනවා. වායෝ මට්ටමේ ඥානයක්. මොකද මේ වායෝ මට්ටමේ ඥානය කියලා කියනකොට සිතිවිල්ල එනකොට මේක අත්හරිනවා. හේතුව මෙනෙහි කරුවොත් වැඩේ වැරදෙන බව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් රාග සිතිවිල්ලක් එනවා. ලස්සන කාන්තාවක්, තරුණ කාන්තාවක් අපගේ මානසික ලෝකයට ඇවිල්ලා ලස්සන දිනා වෙලා කතා කරනකොට අනේ මේ දසමාර සේනාවකින් එක්කෙනෙක් කාම ලෝකෙන් ඇවිල්ලා, එහෙනම් අපේ තථාගතයන් වහන්සේ තමන්ගේ බෝසත් පාරමිතාව පුරන කාලේ නලංගනාවන් ඇවිල්ලා අඩ නිර්වතින් නටලා ඒ මා බෝසතාණන් වහන්සේගේ සිත කෙලසන්න උත්සාහ කරා. භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතාවට බාධා ඇති කළා. ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පැමිණීම ප්‍රමාද කළා. නමුත් අපගේ සිදුවත්න මාබෝසතාණන් වහන්සේ ඒ සියලෝම මාරසේනා පරාජය කරලා උන්වහන්සේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පැමිණීම මේ ලෝකයට ඉක්මන් කරලා වසර 6ක කාලය තුලින් මේ ලෝකෙට බුදු කෙනෙක් අඳුන්වලා දුන්නා. එහෙනම් අපගේ ලෝකයේ තුලත් අපගේ මානසිකත්වයේ තුලත් මේ වගේ කාන්තාවන් ඇවිල්ලා අඩ නිර්වතින් නටන්න පුළුවන්, নানা ප්‍රකාර ඉඟිපෙන්නන්න පුළුවන්, විවිධාකාර ඇසිරීම් වලින් අපේ ඉදිරියේ ඇසිරිලා පෙන්වන්න පුළුවන් මොකවත් නැහැ. නමුත් මේක මානසිකත්වයේ තුල මායාවේ නාට්‍යයක්. නමුත් ඒක ඇති වෙනකොටම ඇති වෙන බව දැනගත්ත ගමන්ම අපි අන්න මායයා ඇතුල් වුණා, රාග මාර සේනාව ඇතුල් වෙලා දැම්මම විනාශ වෙනවා. දැම්මගේ ජීවිතය රාග ජීවිතය බවට පත් වෙනවා. රාග මායයට ගොදුරු වෙනවා කියලා දැනගෙන අත්හැරියොත් අන්න කෙටි කාලිනව එයා එකෙන් මිදුණා. අනේ ලස්සනයි මෙයාගේ නැටුම් අනේ මේ රූපේ ලස්සනයි කියලා වඩ වඩා යට ලං වෙන්න ගියොත් වඩ වඩා ගනුදෙනු කරන්න ගියොත් ඒක නැවත නැවත විනාඩි 10 15 පැය 2 කියලා මෙනෙහි කරන්න ගියොත් දන්නේම නැතුව සෑම සෛලයක්ම රාගෙන් මත් වෙලා මුළු සර්වාංගෙම රාගෙන් පෙලිලා පෙඟිලා තෙමිලා රාග චරිතයක් බවට පත් වෙලා රාග මාර සේනාවට අපි ගොදුරු වෙලා ඒ මාර සේනාව ඉදිරියේ අන්ත පරාජය බවට පත් වෙලා කාමයේ සුමිච්ඡාචාරා කියන සික්ඛාපදේ අපි තුලින් විනාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි අබ්‍රහ්මචර්යා වේරමණී කියන සික්ඛාපදේ බ්‍රහ්මචර්යාවේ ඉන්නවයි කියලා දීපු පොරොන්දුව කැඩිලා අපගේ ජීවිතය අපිරිසිදු වෙලා යනවා. මේ අවබෝධ ඥානයේ මේ උත්තමයාට පාළුනාම මෙයා දන්නවා සෑම සිටිවිල්ලක් තුලින්ම මාරේ කෙනවා සෑම රූපයක් ගන්ධයක් රසයක් ඕජාවක් ස්පර්ශයක් තුලින්ම මාරේ කෙනවා මේ මාරයාට අවුවෙලා බෑ මේ මාරයා මාව ආක්‍රමණය කරනවා මේ දේශයට බාරයන්ට එන්න දුන්නාම මේ දේශය සම්පූර්ණයෙන්ම මාරයා ඇවිල්ලා ගොදුරු කරලා මිනිසුන්ට නානක් ප්‍රකාර දේවල් කියලා පෙන්නලා ඒ මිනිස්සු සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ පැත්තට වෙනස් කරගන්නවා ඒ කණ්ඩායම කරනකොටගෙන මේ දේශය කවදාරි දවසක විනාශ වෙන්න පුළුවන් එහෙනම් මේ බඹයක් විතර මේ උස තියෙන මේ මැටි බඳුන අපි නගරයක් වශයෙන් හිතමු මේ නගරයේ තුලට අනවශ්‍ය දෙයක් අතුල් කළාම මේ නගරයේ කවදාරි දවසක ඒක විනාශ වෙන්නේ නැද්ද එහෙනම් කුම්භූපමං කාය ඉමං තපෙත්වා නගරූපමං චිත්ත ඉමං තපෙත්වා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තථාගත පණිවිඩයට අනුව මේ කය නගරයක් වැනිය මැටි බඳුනක් වැනිය ඇයි මේ සිත පවතින මේ කය නගරයක් එන අසකන දිව නාසයේ සමසිත කියන මේ දොරටු හයක් තියෙනවා මේ නගරයට ඇතුල් වෙන්න. එහෙනම් මේ නගරයට යම්කිසි අනවශ්‍ය දෙයක් ඇතුල් වුණොත් අර දොවාගත් කිරිවලට ගොම බින්දුවක් වටුනාම සම්පූර්ණ කිරි ටික පිලුණු වෙලා යනවා ඒක අපිරිසිදු වෙලා යනවා පරිහරණයට නුසුදුසු වෙනවා වාගේ මේ නගරයට අසකන දිව නාසයේ සමසිතෙන් යම්කිසි මාරයක් ඇතුල් වුණා නම් ක්ලේශ ධර්මයක් ඇතුල් වුණා නම් මුළු නගරේම විනාශ වෙලා රාග චරිතයක් වෛර චරිතයක් ద్వේෂ චරිතයක් මෝහ චරිතයක් ලෝභ චරිතයක් බවට පත් වෙලා මුළු නගරේම සතර අපායට යන්න තරම් විනාශ වෙලා ගින්නෙන් දැවෙනවා. එහෙම තමයි ගොඩාක් රාජධානි විනාශ වෙලා තියෙන්නේ මේ ලෝකේ රජ්ජිරෝ කම්සපට වාල් වෙලා කාම ලෝකේ මත් වෙන්න ගියාම ඉන්න කට්ටිය රාජ්‍ය ආක්‍රමණය කරගෙන රට විනාශ කරනවා. රාජ්‍යරෝ ලෝභ වෙලා හැමදේම මංකොල්ල කාලා පෙට්ටගම් පුරවන්න යුද්ධ කරන්න පටන් ගත්තාම අන්න ඒ මිනිසුන්ට මේව දරා ගන්න බැරිව රජතුමා විනාශ කරන්න විශාල යුද්ධ සේනාව අරගෙන ඇවිල්ලා රට ආක්‍රමණය කරනවා රාජ්‍යරෝ පලා යනවා නැත්තම් මිය යනවා ඒ වගේම තමයි තියෙන රාජධානිය ඇති නිදා ගන්න අඩි 6ක් විතර උස තිබුණේ ඉඩම් තිබුණාම ඇති කියලා අඩි දෙකක් විතර පළල දිග හයක් විතර තියෙන මේ පුංචි ප්‍රමාණයට සිත හදාගත්තාම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි රජ්ජුරුවන්ගේ සිත මානසිකත්වයේ එහෙම නැහැ. රටවල් 10ක් තිබුණාත් මේක 15 කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. අනවශ්‍ය විදිහට ඉඩම් අල්ලන්න ගියාම තමන්ගේ ඉඩනුත් නැති වෙනවා. එහෙනම් මේ తত্ত্বය තමන්ගේ මේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් දකින්න පටන් ගත්තාම මේ භාවනා යෝගියට තවත් ඥානයක් පාළ වෙනවා මේ සෑම ගනුදෙනුවක්ම කෙටිඋස්මේකින් පටන් අරගෙන තමයි දීර්ඝඋස්මයක් එන්නේ එහෙනම් දීර්ඝඋස්මේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක ඵලයක් මේක තුල තියෙන හේතුව තමයි කෙටිඋස්මය එහෙනම් හේතුව හදලා ඉන්න ඕනේ කෙටිඋස්ම පිළිබඳ අවධානම යොමු කරලා සෑම කෙටිඋස්මයක් පිළිබඳව 100න් ඉන්නවා ඒකද දීර්ඝඋස්ම බවට පත් වෙන්න දෙන්නේ නැහැ එනම් පුංචි තුවාලයක් තියෙනකොට පුංචි තුවාල විතරයි. එනම් පුංචි තුවාල තියෙන කෙනා කල්පනා කරනවා පුංචි තුවාල ප්‍රශ්නයක් නැහැ. වේදනාව අඩුයි. ලොකු තුවාල වලට තමයි බේත් දාන්න ඕනේ කියලා ලොකු තුවාල වලට බේත් බදිනවා. පොඩි තුවාල වල නොසලකාරිනවා. හැබැයි පොඩි තුවාල තමයි වන වෙලා ලොකු තුවාල බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් ලොකු තුවාල වලට බේත් බඳද්ද වැඩක් නැහැ. පොඩි තුවාලත් කාලයක් යනකොට ලොකු තුවාල බවට පත් වෙනවා. මේ අවබෝධය එයාට එනවා. මේ අවබෝධ ඥානය පාළ වුණාම මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ ලෝකේ දීර්ඝ කාලිනව පවතිනවායි කියලා කියන්නේම ඒක මාගේ මෝහය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මම මායාවට කොටු වෙච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයන් මේ ලෝකයේ තියෙන හැමතැනම කෙටි ප්‍රශ්න. එක සිතවිල්ලක් එනවා, ඒකට ලෝභය කියලා කියනවා. ඒක මුදුන්පත් කරගන්නට, සංවර්ධනය කරගන්නට, වඩන්නට ගියාම ඒක දීර්ඝකාලීන ප්‍රශ්නයක් ඇති වෙලා ඒක ලෝභ සිතක්, එහෙම නැත්නම් ලෝභ කයක්, ලෝභ චරිතයක් බවට පත් වෙනවා. එහෙනම් ලෝභ සිතක් පහළ වෙන්නේ නිකන් නෙමෙයි, බීජයක් වශයෙන් එක සිතක් ඇති වෙලා ඒ සිත නැවත නැවත මෙනෙහි වෙලා ධාරිතා වැඩි වෙලා ලෝභ අකුසල කර්මයකට ඒ සිත ඉමිකම් කියනවා. එහෙනම් රාග සිතත් මේ විදියටයි ඇති වෙන්නේ. එක සිතෙවිල්ලක් ඇති වෙනවා, එක්කෝ කාගේරි රූපයක් මතක් වෙනවා, කටහඬක් මතක් වෙනවා, නමක් මතක් වෙනවා, සිද්ධියක් මතක් වෙනවා. ඒක නැවත නැවත මතක් කරලා මේක පිළිකාවාගේ මුළු සර්වාංගේ පුරාම උඩුදුවලා රාගෙන් බලනවා, රාගෙන් ඇයෙනවා, රාගෙන් කතා කරනවා, රාගෙන් ඇසිරෙනවා. ආයතන අයම අර සිතවිල්ලට අනුව රාගෙන් පිරීලා මුළු ආයතන අයම අර ලෝභයට අනුව ලෝභෙන් පිරීලා එක තරා සිතවිල්ලක් ආවම ඒ තරා සිතවිල්ල නැවත නැවත ඉතනවා. අසවලා මට ද්‍රෝහි වුණා, මගේ විශ්වාසයේ බින්දා, මම මෙච්චර බලාපොරොත්තුෙන් හිටියා, විශ්වාස කළා මට මේ වගේ අතුරුකමක් කළයි කියලා. අර අතුරුකම නැවත නැවත මෙනෙහි කරනකොට ද්වේෂ සිතවිල්ල මේ සිතේ වැපිරිලා නැවත නැවත ද්වේෂයේ මෙනෙහි වෙලා ක්‍රමක්‍රමී මේ ද්වේෂයේ වර්ධනය වෙලා මුළු පරම්පරාම විනාශ කෙරුවත් සංසිඳෙන්නේ නැති මට්ටමට මා විශාල සාගරයක් වගේ මේ ද්වේෂය වැඩි වෙලා මුළු සර්වාංගයේ පුරාම ද්වේෂය. ඒ කට්ටියදියා මෙනෙහි කරනකොට තරහා යනවා, දකින්නකොට තරහා යනවා. ඒ වාගේ ඇදරුව තියෙන මොනාරි රූපයක් දැක්කාම ඒ තරහා යනවා. ඒගොල්ල පිළිබඳ ඇයෙනකොට තරහා යනවා. මුළු ජීවිත කාලයේම ආයතන අයතුලින්ම තරාවෙන් තොර දෙයක් නැති මට්ටම ඇති වෙනවා. එනම් මේ භාවනා යෝගියාට වැටහෙන එක අවබෝධතා ඥානයක් තමයි මේ සියුම් සිතිවිලි හැම එකක්ම දීර්ඝකාලීනව සිතිවිලි බවට පත් වෙලා ඒක තමයි පටිච්ච සමුප්පාදයේ බවට පත් වෙලා තියෙන්නේ. මේ තරම් ඉපදීමට හේතු හැදිලා තියෙන්නේ මේ කෙටි කාලීන සිතිවිලි. ලෝකේ කවදාවත් දීර්ඝකාලීන කර්ම මොකවත් නැහැ. කෙටි කාලීන කර්ම අපි විසින් දීර්ඝකාලීන කර්ම කරගත්තා. අපගේ තියෙන අනාවබෝධය නිසා අපි මේ ප්‍රශ්න දීර්ඝකාලීන ප්‍රශ්න කරගත්තා. ඇති වෙලා නැති වෙලා යන්න තිබිච්ච தত্ত্বය අපි දීර්ඝකාලීනව පැවතිලා විශාල භවගානක උත්පත්තියට ඉමිකම් දුන්නා. මේ අඩුව තේරුණාම මේ ලෝකේ පේන්නේ කෙටි රූප, ඇයෙන්නේ කෙටි ශබ්ද, දැනෙන්නේ කෙටි හැඟීම්. එහෙනම් කතා කරන්නේ කෙටි වචන. සිතිවිලි හැම එකක්ම කර්මයක් නිර්මාණය කරන්න බැරි තරම් කෙටි කර්ම. ඒකට කියනවා අපි අවෝසි කර්ම කියලා. එහෙනම් මේ අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා තීරණය කරනවා මම දීර්ඝ උස්ම හත්තරිමි, කෙටි උස්ම විතරක් ගනුදෙනු කරමි. මේ ලෝකේ පවතින්නේ කෙටි උස්ම විතරයි. දීර්ඝ උස්ම කරගත්තොත් දීර්ඝකාලීන පැවැත්මක් අදාගත්තොත් ඒකාන්ත වශයෙන්ම මේ සංසාරේ මට දුක් විඳින්න සිද්ධ වෙනවා, දුකට මට ඉමිකම් කියන්න සිද්ධ වෙනවා. එහෙනම් මා විසින් කළ යුතු හොඳම ක්‍රියාවලිය හැම එකක්ම කෙටියෙන් කෙටියෙන් යන්න හරින්න ඕනේ. දීර්ඝව තියෙන දේ කෙටි වෙලා යන්න හරින්න ඕනේ. අනාගතේ ඇති වෙන්න තියෙන එක කෙටියෙන් ඇති වෙන්න හරින්න ඕනේ කියලා ත්‍රිකාලයේම කර්ම ඇති නොවන විදියට කෙටි ගනුදෙනු වලින් යවන්න ඒ අවබෝධ ඥාණයටපත් වෙනවා. එයාට මොනාරි බැන්නාම නැවතකින් කතා කරනකොට හොඳට කතා කරනවා. ඇයි අර කමත කරලා එයා ළඟ දීර්ඝ කාලින පැවැත්ම නැහැ. එහෙනම් මේ ඥාණයටපත් වෙච්ච කෙනා කවුද කියලා බලනකොට අනාගාමි ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. එහෙනම් මේ උත්තමයන් වහන්සේ කිසිම මොහතක කිසිම කෙනෙක් එක්ක දීර්ඝ කාලින පරිගණීම් නැහැ. දීර්ඝ කාලන ගනුදෙනු නැ. කවුරු හරි ඇවිල්ලා හොඳට බැනලා බැනලා විනාඩි පහකින් ඇවිල්ලා අනේ අපේ හාමුදුරනේ මට සමා වෙන්න කියලා කිව්වම ඉනා වෙලා කියන මොකටද සමාව ගන්නෙ? ඇයි මං බැන්නේ? කාටද බැන්නේ? ඇයි ඔබ වහන්සිට මට? ඇත්තට මටද බැන්නේ? මං හිතාගෙන හිටියේ මේ මට නෙමෙයි තමන්ට තමන් බලිනවා කියලා. හේතුව මං ඒවා මොකවත් මගේ කරගත්තේ නැ. අන්න එතකොට තමයි යාට තේරෙන්නේ කොච්චර බැන්නා තමන් කරගත්තොත් විතරයි ඒක තමන්ගේ බැනුමක් වෙන්නේ. තමන්ගේ කරගත්තේ නැත්නම් මේ ලෝකේ කිසිම බැනුමක් තමන්ගේ වෙන්නේ නැහැ. එහෙනම් මෙයා විශාල අවබෝධයකින් ඉන්න බව තේරෙනවා. එහෙනම් කොච්චර රූප පෙනුණත් ඒ රූප තමන්ගේ කරගත්තොත් නේද මේක තුල මතකේ රැඳෙන්නේ. හැමදාම මතක් වෙන්නේ. අවුරුදු ගණන් ගිහිල්ලා තමතක කරන්න බැරි වෙන්නේ ඇයි රූප තමන්ගේ කරගන්නේ? පෙනිලා යන්න ඇරුණාම ඒක පෙනුණා, පෙනිලා ගියා, ඒක ඉවර වුණා. එහෙනම් රූප මොකවත් මතකේ නැහැ. අනාගතේ කවදාවත් රූප අපිතුලින් මතක් වෙන්නේත් නැහැ. ඇයෙන ශබ්ද හැම එකක්ම හැයිලා යන්න අරින්න ඕනේ. ඒක ඇයෙන බව දැනගෙන ඒක මගේ කරගත්තාම අසුවලා මට නිନ୍ଦා කළා, අපාස කළා, ක්‍රෝස කළා, වෛර කළා කියන ඒ කර්මය අපිතුලින් පැවතිලා නිතර නිතර මතක් වෙලා සසරේ හැමදාම දුක් විඳින්න ඒක හේතුවක් වෙනවා. එහෙනම් මේ අනාගාමි උත්තමයාට මේ පාළ වෙච්ච අවබෝධ ඥානය තුළින් ආස්වාසය ප්‍රාස්වාසය දීර්ඝ උස්ම කෙටි උස්ම වශයෙන් කමඨාන වඩන මේ ආර්ය ශ්‍රාවකයාට පෑදිලිව පේන ප්‍රශ්නය තමයි මේ හැම දෙයක්ම ගනුදෙනු කරනවා, ගනුදෙනුව කෙටියෙන් වෙනවා, මා විසින් තමයි මේක ලොකු ප්‍රශ්න කරගන්නේ, දීර්ඝ කාලින කර්ම කරගන්නේ, සංසාරේ හැමදාම ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න ඒ අවශ්‍ය කටයුතු නිර්මාණය කරන්නේ. මේක නවත්තන්නට ඕනේ. මේක නවත්තලා විතරක් නෙමෙයි මේ හැම එකක්ම කෙටියෙන් ගනුදෙනු කරන්න ඕනේ කියන මේ අවබෝධ ඥානය තුළ ඉන්න මේ අනාගාමි ආර්ය ශ්‍රාවකයාට තවත් අදහසක් පාළ වෙනවා. තවත් වැඩක් කොහේ හරි තැනක පැටලිලා තියෙනවා. තාම මන් නිදහස් වෙලා නැහැ. මොනවද තමන්ට වෙලා තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට මේ ආර්ය ශ්‍රාවකයාට හොඳටම පෑදිලිව පේනවා මේ ආර්ය ශ්‍රාවකයා කොච්චර ගනුදෙනු කරගෙන හිටියත්, එයා කොච්චර නිෂ්කලංක ජීවිතයක් තුළ නිරත වෙලා හිටියත්, එයාට තේරෙනවා කෙටියෙන් හරි මේ ගනුදෙනුව සිද්ධ වෙමින් පවතිනවා. එහෙනම් මේ ගනුදෙනුව කවදාවත් මට කෙටියෙන් නඩත්තු කරන්න බෑ. දීර්ඝ කාලිනව නඩත්තු කරනකොට විශාල විඩාවක් මට ඇති වෙනවා. මේ විඩාවෙන් මම නිදහස් වෙන්නට ඕනේ. මේ කෙටි කාලීනව මෙම නැත්තම් කෙටියෙන් ගනුදෙනු කරන මේ ගනුදෙනුවත් මන් නවත්තන්න ඕනේ කියන ඒ ඥානය පාළ වෙනවා. මේ ඥානය පාළ වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන්ගේ මේ සිතවිලි තුල පවතින මේ ස්වභාවයට විසඳුම මොකද්ද කියලා බලනකොට අසකන දිව නාසය සමසිත කියන ආයතන අය පිළිබඳ අවබෝධයෙන් කල්පනාවෙන් පරීක්ෂණයට භාජනය කළ බලනකොට මේ භාවනා යෝගියාට පේනවා මේක කවදාවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇස්වලට අනිවාර්යයෙන්ම මොනවරි එකක් පේනවා. මොකවත් පේන්නේ නැති කරවල හිටියාම කරවල කියන කළු පාට හරියට පේනවා. එහෙනම් කන්වලට මොකවත් ඇින් නැත්නම් කුරුල්ලන්ගේ ශබ්ද හෙනවා, වාතයේ ශබ්ද හෙනවා, ගස්කොළන් වල චලනය හෙනවා. එනං ගොඩාක් නිෂ්කලංක වෙලා කිසිම ශබ්දයක් නැති ඍණ මට්ටමක තියෙන කුටියක ගෙයින් එම නැත්තම් පොළව යට ගොඩාක් ඍණ මට්ටමෙන් තියෙන තැනක ගෙයින් බලනකොට අදවතේ ශබ්ද රතිඤ්ඤා ශබ්ද වාගේ ඇෙනවා. නාඩිවල ශබ්ද කනට ගන්න ශබ්ද වාගේ ඇෙනවා. එච්චර ශබ්ද. එනං ගොඩාක් නිෂ්කලංක වෙනකොට පෙනාලු හැකිලෙනවා, පිම්බෙනවා, උස්ම යනේන ශබ්ද, අදවතේ ශබ්ද, ජීර්ණ පද්ධතියේ කෑම පෙරලෙන ශබ්ද, ආමාශයේ ගමන් කරන ශබ්ද, වාතවල ශබ්ද, මේ හැම එකක්ම මේ කායික තුල ගනුදෙනු කරනවා කියන එක වැටහෙනවා. මේ වැටහිම එනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ගනුදෙනුව මට ජීවිතේ කවදාවත් නවත්තන්න බෑ. නවත්තන්න මම දක්ෂ නැහැ. එහෙනම් මේ සෑම ශබ්දයක්ම ගනුදෙනුවක්ම මගේ ජීවිත කාලය පුරාම සිදුවෙමින් පවතිනවා. එහෙනම් මා විසින් කුමක්ද කළ යුත්තේ? හැමදේම ඒ විදියට පේන් දරිනවා, ඇයෙන් දරිනවා, දැනෙන් දරිනවා, ඇඟෙන් දරිනවා, සිතෙන් දරිනවා. එකකටවත් ගනුදෙනු කරන්නේ නැතුව හිටියොත් මේ කෙටි කාලීනව කරන මේ නඩත්තුව අත්හැරියොත් කෙටි කාලයේ මේව කරන්න ඕනේ, පැවත්මක් නැතුව කෙටියෙන් ඇති වෙලා කෙටියෙන් යන්න හරින්න ඕනේ කියන මේ නඩත්තුව නැවතුවොත් මේ ප්‍රශ්නේ ඉවර වෙනවයි කියලා පේන දේවල් පේන බව දැනගෙන 100න් හිටියොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඇයින දේවල් හැයින බව දැනගෙන 100න් හිටියාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. දැනෙන දේවල් දැනෙන බව දැනගෙන 100න් හිටියාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඇඟෙන දේවල් ඇඟෙන බව දැනගෙන 100න් හිටියාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. සිතන දේවල් සිතන බව දැනගෙන 100න් හිටියාම මේ ප්‍රශ්නේ විසඳෙනවා කියන අවබෝධය ඇති වෙනවා. මේ අවබෝධය ඇති වෙච්ච ගමන්ම මේ භාවනා යෝගියා කල්පනා කරනවා, එනම් මාගේ විමුක්තියට නිර්වාණයට සුදුසුම කමඨාන තමයි ආස්වාසය ප්‍රාස්වාසය තුල දීර්ඝුස්ම කෙටිුස්ම මත සිත පීඨා සීය පැවැත්වීම. එනම් පේනවනම් දිගටම පේනවනම් ඒක ඒ විදිහටම පේන්න අරිනවා, ඒක පේන බව දැනගන්නේ නැහැ. ඇයි ඒව දැනගෙන හොයන්න යන්නේ? පේන බව විතරයි දන්නේ. මේක දීර්ඝ කාලින මට පේන දෙයක්. එහෙනම් මෙතන මොනවරි දෙයක් තියෙනවා. ඇයි මේක මෙච්චර වෙලාව පේන්නේ? මොනවද මට ඇඟෙන්නේ? මේවා මොකවත් එයා කල්පනා කරන්නේ නැහැ. එයාට ඒවා පිළිබඳව ගවේෂණය කිරීමේ අවශ්‍යතාවය නැහැ. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන්ගේ ජීවිත කාලය පුරාම තමන්ට කරන්න තියෙන්නේ යම පේනවනම් එයා ඒක පේන දියා බලලා සන්තෝෂ වෙනවා, මිසක් ඒක තුලින් මොකවත් ඇති කරගන්නේ නැහැ. මේ භාවනා යෝගියා මේ විදියට මේ හැම දෙයක්ම පේන බව දැනගෙන ඉන්නකොට එයාට එක අවබෝධ ඥානයක් මතුවෙනවා. ඒක තමයි අරියත් මාර්ගයේ තියෙන ඥානය. අරියත් මාර්ගයේ තියෙන්නේ නිර්වාණ ධර්මයේ තුලින් ඇතිවෙනා වූ ඥාන. එනම් මේ නිර්වාණ ඥාණයට ప్రత్యක්ෂ වෙන ධර්මය මොකද්ද කියලා බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා දීර්ඝ කාලිනව පවතින දේවලුයි කෙටි කාලිනව පවතින දේවලුයි. දීර්ඝ මතකයන් කෙටි මතකයන්, දීර්ඝ පැවැත්ම කෙටි පැවැත්ම, මේවා නවත්තන්න කෙටි කාලිට වෙනස් කරන්න ඇදුවාට මම අලුතෙන් කර්මයක් අදලා තිනවා. ඇයි ඒ දේවල් වලට ඒ විදියට යන්න ඇරලා නැහැ. එහෙනම් තමන්ගේ මිදුලේ තියෙන පොල්ගා හැමදාම පේනවනම් හැමතිස්සෙම පේනවනම් දැන් මේක දීර්ඝ කාලින පේන එකක් නේද? දැන් මේක කෙටි කාලිනව කරන්න පොල්ගා කපලා අයින් කරන්න එපාය. එහෙනම් මුලත් එක්ක උදුරලා විසිකලා. දැන් මුලත් එක්ක උදුරලා විසිකලා කලින් මෙතන පොල්ගා තියෙනවා කියන මතකයේ දීර්ඝ කාලින තියෙනවනම් දැන් ඒකත් උදුරලා විසි කරන්න එපාය. එහෙනම් භාවනා කරලා චිත්ත වීතිය වෙනස් කරලා ඒ මතකෙත් උදුරලා විසිකලා. දැන් පේනවා නිෂ්කලංක පිරිසිදු භූමියක් තියෙනවා, ගස් කොළන් නැති මිදුලක් වාගේ පිරිසිදු භූමියක් තියෙනවා, තනකොළවක් නැතුව. දැන් මේක දීර්ඝ කාලිනව පේනවනේ. දැන් මේක පේනවනම් ආයි ගස් කොළන් ඉතවලා අර දීර්ඝ කාලිනක වෙනස් කරනවා. දැන් පේනවා ගස් කොළන් තියෙන මිදුලක් තියෙනවා, මේක දීර්ඝ කාලිනව පේනවා. ඇයි? ගස් කොළන් එක තියෙනේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ගස් කොළන් එක තියෙන මේ රූපේ වෙනස් වෙන්නේ නැත්නම් ඒ රූපේ දීර්ඝ කාලිනව පේනවා නම් දැන් මේක ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ ගස්කොළන් කැපුවාම ගස්කොළන් නැහැ කියන එක දීර්ඝ කාලිනව පේනවා, ගස්කොළන් වැව්වාම ගස්කොළන් වැව්වයි කියන එක දීර්ඝ කාලිනව පේනවා. එහෙනම් යම්කිසි කුටියක ඉන්නවා නම් කුටියේ බිත්ති අතර වාලය වෙනස් වෙන්නේ නැත්නම් ඒක දීර්ඝ කාලිනව පේනවා නේද? එහෙනම් තමන්ගේ බඩමුට්ටු දිහා බලනකොට, පාත්‍රය දිහා බලනකොට පාත්‍රයේ සතියෙන් සතිය වෙනස් කරන්නේ නැත්නම් දීර්ඝ කාලිනව පාවිච්චි කරනවා නම් පාත්‍රයේ ඇදරුව අපි දන්නවා. අපේ දරුවෝ ඥාතියෝ මිත්‍රයෝ හඳුනා ගන්නවා වාගේ පාත්‍රයේ ලක්ෂයක් එක්ක තිබුණත් අපි අපේ පාත්‍රය හරියටම ගන්නවා නම් ඒ කියන්නේ පාත්‍රය පිළිබඳ මතකයේ දැන් දීර්ඝ කාලින එකක් වෙලා නේද? අපේ සිවුර හඳනේ තවිකේ දීර්ඝ කාලින එකක් වෙලා නේද? එනනම් මේ විදියට ගත්තාම මේ චෛතසිකවල ඇසකන දිවනාසය සමකින ආයතන පාතුල පවතින වන්නගන්ධ රස ඕජා කියන මේ සෑම එකක්ම දීර්ඝ කාලීනව පවතින එකක්. මේ හැම එකක්ම කෙටි කාලෙන් ඉවර වෙන්නේ නැහැ. අපි තමයි මේ කෙටි කාලෙන් ඉවර වෙනවයි කියලා එකක් ඉතාගෙන ඉන්නේ. හැම දෙයක්ම දීර්ඝ කාලිනව පවතින බව මේ භාවනා යෝගියාට තේරුණාම මේ භාවනා යෝගියා තීරණය කරනවා මේ ලෝකේ අපි දකින හැම රූපයක්ම දීර්ඝ කාලිනව පවතින එකක්මයි. මේ කිසිම දෙයක් අපට වෙනස් කරන්න බෑ. එහෙනම් මේ දැක්ක රූපය තව ටිකෙන් අමතක වෙලා යනවනම් නැවත දකින්න නැත්තම් මිනිස්සේ කාන්තාවක් අපි දැක්කා, ඒ කට්ටිය දහනේ දුන්නා ගියා, දැන් නැවත ඒ කට්ටිය පේන්නේ නැත්තම් මොකද්ද මේක තුල තියෙන දීර්ඝේති කියලා බැලුවාම පෙර භවයේ කර්මයක් නැත්තම් මේ භවයේ හමු වෙයිද? එහෙනම් දීර්ඝ කාලීනව ගනුදෙනුවක් තිබුණා කර්මානුරූපීව. ඒ නිසා තමයි අද ඒ කට්ටිය අපට මුණ ගැහුනේ. එහෙනම් අද මේ භවයේ කලාතුරකින් කෙනෙක් දානයක් ගෙනාවා. හැබැයි එයා කලාතුරකින් ඇවිල්ලා දාන දීලා ගිය කෙටි පණිවිඩයක් නෙමෙයි. භව ගානක තිබිච්ච කර්මානුරූපී ගනුදෙනුවක් නිසා සසරේ භව දහස් ගණන් එයා අපේ පිටිපස්සේ මේ විදිහට ගනුදෙනු කරගෙන ආපු නිසා ආත්ම ලක්ෂයක විතර ගනුදෙනුවක් එයා තුල අපි සම්බන්ධයෙන් තියෙන නිසා එයා මෙතනට ඇවිල්ලා දාහනේ පූජා කරලා වැඳලා ගියා. එහෙනම් ප්‍රශ්නේ කෙටි කාලින එකක් නෙමෙයි දීර්ඝ කාලින එකක්. එහෙනම් මේ ලෝකේ අපට පේන දේවල්, ඇයෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් හැම දෙයක්ම අරන් බලනකොට අපි හිතනවා මේවා කෙටි කියලා, මේක ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් කියලා. මේක මේ සංසාරයේ දීර්ඝ කාලයක් එක්ක අපෙත් එක්ක ගනුදෙනු කරමින් පවතින දේවල්, හැමදාම අපෙත් එක්ක පැමිණෙන දේවල්, මේ සෑම දෙයක්ම දීර්ඝ කාලින ප්‍රශ්න. මේකේ මොකවත් කෙටි කාලින ප්‍රශ්න නැහැ. එහෙනම් සෑම දෙයක්ම කෙටියෙන් ඉවර වෙලා දීර්ඝේ ඉවර වෙලා ඒක ඉවර වෙලා යන කාලෙට ඉවර වෙලා ගියාදෙන් භව කීයක් යනවද ඒක ඒ විදිහටම ගියාදෙන් දීර්ඝ කාලිනේව මම වෙනස් කරන්නෙත් නැහැ, කෙටි කාලිනේව වෙනස් කරන්නෙත් නැහැ. කර්මානුරූපීව දීර්ඝව කෙටිව වෙන්න තියෙන දේ යහපත් ලෙස මම බාර ගන්නවා. සෑම දුකක්ම මම සන්තෝෂයෙන් බාර ගන්නවා. සෑම සන්තෝෂයක්ම මම සන්තෝෂයෙන් බාර ගන්නවා. පේන සෑම රූපයක්ම මට සන්තෝසයි. ඇහෙන සෑම ශබ්දයක්ම නාමයක්ම මට සන්තෝසයි. දිවට ලැබෙන ඕනම රසයක් මට සන්තෝසයි. මගේ කයට ලැබෙන සෑම සැපයක්ම දුකයක්ම මට සන්තෝසයි. එයා මේ සතරමා භූතවල සතරමා භූත බවට පත් වෙනවා. එයා මේ මාපොළවදියා බලලා තථාගතයන් වහන්සේ දකිනවා. ධර්මයේ දකිනවා නම් තථාගතයන් වහන්සේ දකිනවා. ධර්මයේ ඇයෙනවා නම් එයාට ඇයෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචන. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාට අරියත් මාර්ගයේ යන මේ උත්තමයාට මේ මාපොළවදියා බලනකොට ගස්කොළන් මොකවත් නැතුව වතුර නැතුව මේක විශාලසෙන් වියලි බිමක් වටපත් වෙලා එයා ඒක තුලින් සන්තෝෂ වෙනා හේතුව එහෙම එකක් තමයි වෙන්න තිබිලා තියෙන්නේ. වෙන්න තිබිච්ච දේ යාපත් ලෙස වෙලා තවත් භූමියකට යනකොට සම්පූර්ණයෙන්ම මඩ වෙලා තෙත් වෙලා. එහෙනම් මේක මේ විදියට වෙන්න තිබුණා, ඒ නිසා ඒක වෙලා. එහෙනම් වියලි කලාපයට ද්වේෂ කරන්නෙත් නැහැ, තෙත් කලාපයට ලෝභ කරන්නෙත් නැහැ. මේ ලෝකේ ලෝභ වෙන්න ද්වේෂ වෙන්න කලාපයක් නැහැ. හැම ස්ථානයකම ඒ ඒ ස්ථානවල ිටපු ජීවින්ගේ මානසික චිත්ත වීති වලට අනුව, මෛත්‍රී වඩපු ගුණධර්ම වලට අනුව, භාවනා යෝගිව ිටපු ඒ කාල පරිච්ඡේදයට අනුව, දුස්සීල වෙලා අකුසල කර්ම කරපු කාලවලට අනුව ඒ ඒ ප්‍රදේශය නිෂ්කලංක ප්‍රදේශය, කලබලකාරී ප්‍රදේශය, තෙත් කලාප, වියලි කලාප, ලෝභ වැඩි, ద్వේෂ වැඩි, මෝහ වැඩි, රාග වැඩි, වෛර වැඩි කියන මට්ටමට ලෝකේ වෙනස් වෙලා. එහෙනම් මේ ලෝකේ අපි එක එක ප්‍රදේශ දිහා බලනකොට ඒ ප්‍රදේශවල තියෙන ස්වභාව ධර්ම, ඒ ප්‍රදේශවල තියෙන ඒ සම්පත්තික දිහා බලනකොට අපට පේනවා මේ ප්‍රදේශේ ඉඳලා තින්න මේ වගේ මිනිස්සු, මේ මිනිසුන්ට සාපේක්ෂව මේක මේ විදිහට වෙලා. එහෙනම් මේ ප්‍රදේශයේ ඉතපු මිනිස්සු ගොඩාක් ගුණ යාපත් මිනිස්සු, ගොඩාක් මේ මෛත්‍රී සාගත මිනිස්සු. ඒ නිසා මේ හැමතැනම උල්පත්, හැමතැනම තෙමිලා සීතලයි තෙත් කලාප. එහෙනම් මේ ලෝකේ අපට වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් අපි දේශයෙන් දේශයට යනවායි කියලා කියන්නෙම අපෙන් ලොකු හඩුවක් තියෙනවා. එහෙනම් අපි වියලි කලාපයක ඉපදුනා නම් ඒකට හේතුව මොකද්ද? තමන් ගොඩාක් ද්වේෂය වඩලා තියෙනවා, වෛරය වඩලා තියෙනවා, තෘෂ්ණාව වඩලා තියෙනවා, රාගය වඩලා තියෙනවා. ඒ නිසා තමයි වියලි කලාපයක උත්පත්ති ලැබලා තියෙන්නේ. එහෙනම් අපගේ චරිතයදී හොඳට බලන්න, පලි නොගත් අවස්ථාවක් තියෙනවද? වෛර නොවෙච්ච අවස්ථාවක් තියෙනවද? රාග ඇති නොවෙච්ච අවස්ථාවක් තියෙනවද? එහෙනම් අපගේ රාගයේ, ద్వේෂයේ, වෛරයේ කියන මේ ಗುಣධර්ම වලින් අපට පේනවා අපි වියලි කලාපයට කොච්චර සුදුසුද කියලා. කර්මයට කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බෑ. කර්මය දෙන්නේ අපගේ තියෙන ಗುಣධර්ම වලට අනුව උත්පත්තියක් මිසක් අපට සුදුසු නැති තැනක උත්පත්තිය ලබන්න බෑ. එනම් බෝධිසත්වරු අනිවාර්යම බෝසත් චර්යාවේ ඉඳගෙන ಗುಣධර්ම වඩන නිසා හිමාලය අනිවාර්යම පේන දුරක ඉපදෙනවා. පයින් ගිහිල්ලා හිමාල වනයේට යන්න පුළුවන් තැනක ඉපදෙනවා. ඒකයි අපගේ තථාගත මාබෝසතාණන් වහන්සේ හැම භවයකම හිමාල අඩවියේ ඉපදුනේ. හැම ජාතක කතාවක් බලනකොට 550ම වැඩිම ඉඳලා තින්නේ හිමාල වනයේ තපස් වශයෙන්. ඇයි තපස්වරු ඉන්නේ තපස් වනයේ? ද්වේෂ කට ඉන්නේ ඒ විශාල වශයෙන් වියලි කලාපේ. ඒ වගේම තමයි මෛත්‍රී වඩන කට ඉන්නේ තෙත් කලාපේ. එහෙනම් ගොඩාක් වචන වලින් මිනිසුන්ට බැනලා කරලා ඒ වගේ වචන වලින් විශාල වශයෙන් මිනිසුන්ට අපහාස කළා නම් ගොඩාක් ඉන්නේ වායුව වැඩි සුණාපරන්තවල. කිසිම තෙත් ගතියක් නැහැ. නිතර නිතර සුලි සුලං ඇති වෙනවා. වාතයෙන් විතරයි ඒගොල්ලන්ට වේදනා ඇති වෙන්නේ. වෙන මොකවත් ඇති වෙන්නේ නැහැ. භූමි කම්පා ඇති වෙන්නේ නැහැ. ජල වැල් ගැලුම් ඇති වෙන්නේ නැහැ. ගින්නේ මොකවත් ප්‍රශ්න නැහැ. ඇති වෙන තරමක්ම සුලි සුලම් ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් මේ සුණාපරන්තවල ඒ කාන්තාරවල කාන්තාර සුලි සුලම් වලට ගොදුරු වෙලා ඒ මිනිස්සු විනාශ වෙලා යනවා. එහෙනම් මේ ලෝකයේ සෑම ප්‍රදේශයක්ම සෑම රටක්ම අරන් බලනකොට අපිට පෑදිලිව පේන කාරණාව තමයි ඒ ඒ මිනිස්සු ඒ ඒ ප්‍රදේශවල වඩන ගුණධර්ම වලට අනුව ඒ ප්‍රදේශයේ ස්වභාව ධර්මයා වෙනස් වෙලා ඒ ප්‍රදේශවල තිබිච්ච තරංගවලට අනුව ඒ ප්‍රදේශයේ ඇදෙන භවභෝග වෙනස් වෙලා චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙලා ඒ මිනිසුන්ගේ ගති පැවතුම් වෙනස් වෙලා එහෙනම් මේ ලෝකේ මොකවත් අපට හදන්න දෙයක් නැහැ වෙනස් වෙන්න දෙයක් නැහැ. ඒ තියෙන දේශයේ මිනිසුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර වලට සමවැදිලා අපි ඒ මට්ටමට වෙනස් කරගෙන එතන ජීවත් වෙනවා මිසක් අපට කිසිම අයිතියක් නැහැ. අපි තෙත් කලාපෙන් ආවේ අපි බොහොම සංවරව කතා කරන්නේ අපි නිවිච්ච කෑම ගන්නෙ අපි මේ විදිහට ඇසිරෙන්නේ ඕගොල්ලොත් මෙමින්ඩයි කිව්වට ඒගොල්ලෝ ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඉඳලා තින්නේ වියලි කලාපේ ඉපදිලා තින්නේ වියලි කලාපේ. වියලි ස්වභාවය ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම පවතිනවා. මේ අවබෝධ ඥාණයටපත් වුණාම මේ අවබෝධ ප්‍රඥාව තුල හිඳගෙන මේ ලෝකයේ සෑම තැනම ඒගොල්ලෝ ජීවත් වෙන්න සුදුසු විදියට ඒ තමන්ගේ චිත්තය පවත්වා ගන්නවා වෙනස් කර ගන්නවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කීරි වනයේක වුණත් රාතන් වහන්සේ කෙනෙකුට මාගේ ආර්ය ශ්‍රාවකයෙකුට ඉන්න පුළුවන්. ඇයි කීරි වනයේ කටු ගොඩ ඒ තුන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඇයි කටු තියන්නේ මිනිස්සු ගොඩාක් කටුක ලෙස ජීවත් වෙච්ච නිසා. ගොඩාක් කැනෙන්නේ මේ මිනිසුන්ගෙන් තවත් මිනිසුන්ට නිନ୍ଦා අපහාස වේදනා පීඩා ඇති වෙච්ච නිසා මිනිසුන්ට දුක් දීලා ගොඩාක් වේදනා දෙන ප්‍රදේශවලට ගිහින් බලන්න කටුගස් වැඩි දෙයිගස් වැඩි දෙවුල්ගස් වැඩි නාරංගස් වැඩි ඒ විදියට දොඩංගස් වැඩි මේ විදියට ගොඩාක් කටුසහිත ගස් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්ය මේ ප්‍රදේශයේ ඔයලා බලන්න මිනිසුන්ට දුක් දෙන ඇනලා වේදනා පීඩා ඇති කරන මිනිස්සු ඉන්න පාලනය කරපු ප්‍රදේශයක් වුණත් විතරයි ඒ ප්‍රදේශයේ කටු හැදෙන්නේ. ගොඩාක් මිනිසුන්ට පරාර්ථකාමීව වැඩ කරලා යාපත් ගුණධර්ම වලින් මිනිසුන්ට පීඩ වෙච්ච තැන් වලට ගිහින් බලන්න හැමතැනම උල්පත් තියෙනවා වතුර ගලනවා. එහෙනම් අපේ ಗುಣධර්ම තමයි මේ දේශය වෙනස් කරන්නේ. අපගේ ಗುಣධර්ම තමයි මේ කාලය වෙනස් කරන්නේ. අපගේ ಗುಣධර්මයේ තමයි දීපය වෙනස් කරන්නේ. අපගේ ಗುಣධර්මයේ තමයි මාමායා දේවිගේ කුසේ ඉපදෙනවද එහෙම නැත්නම් ආවල් බැමිණිගේ කුසේ ඉපදෙනවද කියන එක තීරණය කරන්නේ අපගේ ಗುಣධර්ම. එහෙනම් අපගේ අම්මා තාත්තා අසත්පුරුෂේ නම් පංචකාමයන්ට වාල් වෙලා දස අකුසල් කරනවා නම් ඒ කියන්නේ අපිත් එහෙම කරපු නිසා තමයි අපි ඒ මව්පියන්ගේ කුසේ ඉපදෙන්නේ. අපි බෝසත් චර්යාවල ඉපදිලා අපි ගොඩාක් ಗುಣධර්ම වඩනවා නම් හැම භවෙම තපස් රකින්නවා නම් විශ්වයේ පංචමා භූතවලට මිශ්‍ර වෙලා ඒකේ කොටසක් වශයෙන් ජීවත් වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම භාවනා යෝගී පියෙක් හම්බෙනවා. භාවනා යෝගී මවක් හම්බෙනවා. ප්‍රඥාවෙන් ඉයල කුලවලකින් ඉපදෙනවා. ඒකයි අපගේ සිදුවත් කුමරු ඒ බෝසත් චර්යාව තුළ මාමායා දේවිගේ කුසේ ඉපදිලා අපගේ විශාල සැප සම්පත් වලින් ඉපදිච්ච රජ්ජුරුවන්ගේ පුතෙක් වෙලා ඉපදෙනවා. එහෙනම් රජ්ජුරුවන්ට දාව කුමාරයෙක් වෙලා ඉපදෙන්න. එහෙනම් ඒ තරම් සිල්වත් ගුණවත් මෑණියන්ගේ පුතෙක් වෙලා ඉපදෙන්න. ඒ තරම් සැපපාසුවක් එක්ක ජීවත් වෙන්න එයා ගෙනාපු කර්මය තමයි ඒකට මුල්ුණේ. එහෙනම් සුද්ධෝතන රජ්ජුරුවෝ මාමායා දේවි නිකං අම්මා තාත්තා වෙන්නේ නැහැ. එහෙනම් ඒක ලැබෙන්න ඒ කර්මයේ මුල් වුණා. එහෙනම් අපේ අම්මා තාත්තා කවුද? අපි ඉපදිච්ච ප්‍රදේශයේ මොකද්ද? කෑවැබිවේ මොනවද? පුංචි කාලේ ඉඳලා විඳපු දුක් වේදනා කරදර කම්කටොළු දිහා බැලුවාම අපේ පෙරභවයේ චරිත ගැන කවුරුත් අනාගත වාක්‍ය කියන්න ඕනේ නැහැ. ජාතක කතා කියලා කාලෙ ගෙවන්න ඕනේ නැහැ. අපට හිතා ගන්න පුළුවන් අපි මොන විදියටද පෙරභවයේ ජීවත් වෙන්න ඇද්ද? මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න නම් මොන වගේ ජීවිතයක් මගේ තියෙන්න ඇද්ද? මේ වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න මොන වගේ අසත්පුරුෂ මිනිසෙක් වෙලා ඉන්න ඇද්ද? මේ වගේ පරිසරයේ ලැබෙන්න මම මොනතරම් පරිසරයට හානි කරන්න ඇද්ද? මේ වගේ දුක් විඳින්න මොනතරම් දුක් දෙන්න ඇද්ද? එහෙනම් තම තමන්ගේ ජාතක කතාව තම තමන්ගේ අත්වලින් පෑනෙන් ලියා ගන්න පුළුවන්. එහෙනම් මේ හැම දෙයක්ම කර්මානුරූපීව වෙන්නේ, කර්මානුරූපීව ලැබෙන්නේ කාලේ, දීපේ, දේශයේ, කුලේ, මව කියන එක අපි විසින් තෝරන එකක්, තීරණය කරන එකක් නෙමෙයි, විශ්වය විසින් තෝරලා තීරණය කරලා අපට දෙන එකක්. එහෙනම් අපගේ මානසිකත්වය හදා ගන්න ඕනේ කැමැත්තෙන් ඒක බාර අරගෙන ඒකට අනුව ජීවත් වෙන්න. එහෙනම් මේ අවබෝධයටපත් වුණාම මේ උත්තමයා සෑම දෙයක්ම අත්හැරලා ගීරි වනයේ සන්තෝෂෙන් ඉන්නවා, ඇටේරියා වනයේ සන්තෝෂෙන් ඉන්නවා, අඹ උයනේ සන්තෝෂෙන් ඉන්නවා, දුස්සීලොත් එක්ක ගම්මානේ මැද සන්තෝෂෙන් ඉන්නවා. හේතුව එයා දන්නවා මේ හැම දෙයක්ම කර්මානුරූපීව වෙන්නේ. මට වෙනස් කරන්න මේ ලෝකෙ මොකවත් නැහැ, කර්මය විසින් මාව වෙනස් කරනවා මිසක් කියලා එයා සන්තෝෂයෙන් ගුණධර්ම වඩනකොට, එයාගේ කර්මය ඉවර වේගෙන යනකොට එක පාර්ත සුන්දර පරිසරයක් ලැබිලා, උදකලා ජීවිතයක් ලැබිලා, ආර්ය උත්තමයන්ගේ ආශිර්වාදය ලැබිලා, ආශ්‍රය ලැබිලා එයා පිරිනිවන් අවශ්‍ය කටයුතු සිදු වෙලා නිමා වෙලා යනවා. එහෙනම් කර්මය තමයි අපට ස්ථානය දෙන්න ඕනේ. කාලේ, දීපේ, දේශේ, කුලේ මව තීරණය කරන්න ඕනේ. අපට ඕන විදියට ඒක තීරණය කරන්න ගියොත්, වෙනස් කරන්න ගියොත් කවදාවත් මේ ලෝකයේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙනම් උදකලා හොයන කෙනා කලබල වෙච්ච කෙනෙක් නේ. කලබල වෙච්ච නිසානේ ආ උදකලා හොයන්නේ. එහෙනම් උදකලා හොයලා එතනට ගියාට පස්සේ කලබලකාරීත්වය නිවල නැති නිසා, සංසුම් භාවය හදලා නැති නිසා එයාට ඒ නිෂ්කලංක භාවය තුල කලබලකාරීත්වය දැනෙනවා. ඇයි? සිත තාම කලබල නිසා. නාම රූප වලින් ප්‍රශ්න තියෙනවා නම් එයා නාම රූප නැති තිත්ත කරවලට ගියාම මේ කරවලත් කළුපාට රූපයක් වශයෙන්, නාමයක් වශයෙන් පේනකොට එතනත් එයා කලබල වෙනවා. මොකවත් නැති තැනත් ප්‍රශ්නයක් ඇති වෙලා, ඇයි? කළුවර තියෙන කළුපාට කියන එක රූපයක් නෙමෙයිද? ඒ කළුපාට කියන එක නාමයක් නෙමෙයිද? එහෙනම් නාම රූප වලින් මේ ලෝකේ කොහෙවත් බේරිලා ඉන්න බෑ. කලබල වෙච්ච කෙනෙකුට මේ ලෝකේ මොනතරම් සුන්දර නිෂ්කලංක ප්‍රදේශයකට ගියත් සිත කලබලකාරීත්වෙ මිදලා නැති නිසා ඒ සුන්දර ප්‍රදේශය තුලත් යාට කලබලකාරීත්වය තියෙනවා. ඒක යාට දැනෙනවා. එහෙනම් මේ ලෝකයේ කාලේ, දීපේ, දේශේ, කුලේ, මව අප විසින් තීරණය කළ නොයුතුයි, විශ්වය විසින් තීරණය කළ යුතුයි, අපගේ කර්මය තීරණය කරලා ඒක ලබා දිය යුතුයි කියන මේ ධර්මතාවයට සමවැදිලා එයා සතරමා භූතය තුළ නිස්සබ්ද වෙනවා. කටු ගොඩ පිරීලා ඇක්ටේරියා වනය, කීරි වනය ඒත සන්තෝෂයෙන් කටුත් එක්ක ජීවත් වෙනවා. ඒ කටු පවා එයාට ලස්සන වනයක් බවට පත් වෙලා, පුළුන් ගොඩක් බවට පත් වෙලා, ඒක යට මාර්ගඵල නිවන් අවබෝධයට අදාළ කමඨාන් බවට පත් වෙලා. එහෙනම් මේ මානසිකත්වය ඇදුනාම මේ ලෝකයේ කර්ම නිර්මාණය කරගන්න නැතුව කර්ම ගෙවිලා යන්න ඇරලා ඕනම විදියකට අපට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ එයා කවුද? අරියත් ඵලයට පත් වෙච්ච ආර්ය උත්තමයෙක්. එහෙනම් අපගේ ජීවිතය අපට මේ විදියට කමටහන් වඩලා අපි ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ බවට පත් කරගන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස තුල දිගුස්ම කෙටිුස්ම කියන මේ කමටහන් අපි වඩනකොට මේ විදියට මේ සෑම කාරණාවක්ම අවබෝධ වෙලා මේ පවතිනා හැම දෙයක්ම මා පොළව දීර්ඝ කාලිනව පේනවා, ගස්කොළන් දීර්ඝ කාලිනව පේනවා, අපගේ සිවුර අවුරුදු 10ක් විතර දීර්ඝ කාලිනව පේනවා, පාත්‍රේ පිරිනිවන් පානකම් අපට පේනවා. එහෙනම් මේවා එකක්වත් කෙටි කරන්න බෑ. කෙටි කරන්න පුළුවන් කියලා අපි ඊතුවට කෙටි වෙන්නේත් නැහැ. එහෙනම් මේ ලෝකේ සෑම ප්‍රශ්නයක්ම දීර්ඝ කාලයක් පවතින ප්‍රශ්න. හොඳම දේ තමයි මේ හැම දෙයකම සමවැදිලා කර්මානුරූපීව දීර්ඝ කාලිනව පේනවා, කර්මානුරූපීව කෙටි කාලිනව පේනවා, කර්මානුරූපීව ඇති වෙලා නැති වෙලා යනවා. මේ ලෝකේ කිසිම දෙයක් වෙනස් කරන්න මට අයිතියක් නැහැ. කර්මය විසින් වෙනස් කරනවා. ඒක භුක්ති විඳින්න විතරයි මට අයිතිය තියෙන්නේ. මේ කමඨාන මේ විදියට වඩනවා නම් මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ බවට පත් වෙනවා. අපගේ ජීවිතයේ කර්ම ඉවර වෙලා අඟුලිමාල නැවතුණා වාගේ, තථාගතයන් වහන්සේ නැවතුණා වාගේ මේ මිනිසත් භවයේ අපටත් නවතින්න පුළුවන්. එනම් මේ කමඨාන අපි ලබාපු මිනිසත් භවයේ ශ්‍රේෂ්ඨ කමඨාන කරගෙන, අපගේ ලබාපු මිනිසත් භවයේ අවසාන ධර්ම දේශනාව බවට පත් කරගෙන මේ කමඨාන වඩන්නට ඕනේ, මේ භාවනාව සිදු කරන්නට ඕනේ. ඒ තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයේ තුල දීර්ඝ උස්ම කෙටි උස්ම කියන කමඨාන අපගේ නිර්වාණ පණිවිඩය, අපි සජ්ජායනා කරන අවසාන මංගල ධම්මපදය. එනම් මේ කමඨාන මේ නිර්වාණ ධර්ම දේශනාව අද හිඳලා අපි සෑම තප්පරයක් ගානේ වඩලා මේ ලබාපු මිනිසත් භවයේ තුල වැඩනිමා කරගෙන ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවමු. අපගේ පරිනිර්වාණය මේ කමඨාන තුලින් සිද්ධ වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.